අද දින ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ කෑගල්ල පුස්සැන්න ශ්‍රී පුණ්‍යෝධිහාරාමාධිපති පූජ්‍යපාද පිළිකල මීමුරේ ධම්මවංස ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. මන්තා චක්කවාලේසු අත්‍රා ගත්තං සුදේවතා සද්ධම්මං මුනි රාජස්සේ සනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං අදන්තා ධම්මස්සවන කාලෝ අයං අදන්තා ධම්මස්සවන කාලෝ අයං අදන්තා නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ තථාපි මූලේ අනුපද්දේ බල්හි චිනෝ පිරුක්ඛෝ පුනරේව රූහති එවං පිතන්හානසයේ අනුපති විද්වන්තති දුක්ඛ මිදං පුනප්පුනංති. සදාතරින් තුනි අදාපි අපේ ධර්ම දේශනාවල තවත් ගැඹුරු පැත්තක් පිළිබඳව කතා කරන්නටයි සූදානම් වෙන්නේ. ත්‍රිලෝක බුදු පියාණන් වහන්සේ ලෝ පහළ වී ලෝකයාට එළි කළ දුන්න දේ ලෝකයා තේරුම් ගත්තොත් පමණයි ඔවුන්ගේ ජීවිතය සුපිසුපත් වෙන්නේ. වත්මන් සමාජයේ ධර්මදේශනාව කියන එක පිළිබඳව සොයා බැලුවොත් බොහෝ විට අපේ බෞද්ධ නිවෙස්වල පවත්නා වූ ධර්මදේශනා බණ ඇහිීමක් පමණයි. එතනින් එහාට කිසියම් දෙයක් පිළිබඳව සොයන්න ඕන, තේරුම් ගන්න ඕන, අනුගමනය කරන්න ඕන කියලා නොහිතන අය නැතුව නෙවෙයි. නමුත් බෞද්ධරයක් එතෙන්න සීමා වෙනවා. නමුත් ධර්මයන් සම්පූර්ණයෙන්ම නොදත් දේවල් නොදුතු දේවල් නොදත් පිළි පිළි කරන එක ඒ මඟ යන්න කියලා කියන එක ඒ මඟ ගොස් හෝ යමින් හෝ එහෙම කරන්න කියලා කියන එක. එබඳු තත්ත්වයකදී ධර්ම දේශනාවන් ශ්‍රවණය කිරීමට ලඟු කිරීම වැරදි. බුදු පියාණන් වහන්සේ ගැන කතා කරනකොට කිසිවෙකට හොයාගන්න බැරි වූ දෙයක් සේසඳා උන්වහන්සේ බොහෝ කාලයක් කෙවෙනින් කතෝරා. ඒක හොයාගන්න බැරුව ගිය දුර සඳහන් කරනවා අනේක ජාති සංසාරම් වල. හොයාගත්ත දේ ඊට පස්සේ ඒ යුගය තුළ දේ ලෝකයට දේශනා කරන්න නිසා නොනැසී පවතින්නේ උන් ඒවා අහන්නට තරම් වාසනාවන්ත නිසා. මේ අතේ ධර්ම දේශනා කරනකොට කරුණ පැහැදිලි කරන විට මේ බෞද්ධ පින්නතුන්ගේ ඉතා ලැබි මාතෘකාවක් තමයි භාවනාව කියලා කියන්නේ. භාවනාව කිව්ව පමණින් කල්පනා කරනවා මේ ජීවිතයේ අනිත් වැඩ වගේ වෙනම වැඩක් කියලා සමහර අය. භාවනාව කිව්ව පමණින් කල්පනා කරන ලබනවා ළමා ගෙදර අතහැරව කොහේ හරි තැනකට වෙලා වාඩි වෙලා ඉන්නවම වැඩක් කියලා. පරමිනියෝ බද්ද පරියන්ක අද්ද පරියන්ක බද්ද පරියන්ක උදාන වාදීලා ඉන්නවන වැඩක් මෙහෙම එකේ ආකල්ප තියෙනවා අපි අය. භාවනාවට කෙනෙක් ප්‍රවිෂ්ඨයෙන් තෝනේ බණ දෙනගෙන බණෙන් කියලා දෙන්නේ භාවනා කරන්නේ කොහොමද කියලා කියන එක. එතකොට තමයි කෙනෙකුට භාවනාව අවශ්‍ය වෙන්නේ ජීවිතයේ සැපපත තමන් දුකට පස් කරන තමන් ළඟ පවතින අවු මෝඩ කම්ටි ජීවත් කර ගැනීම සඳහා කළ යුතු මෙයයි කියලා වැටහෙනවා. ඒබඳු සත්‍යයන් යටතේදී අපි දකින්න ඇතැම්මයි ධර්ම ශ්‍රවණයක් ධර්ම දේශනයක් ධර්ම සාකච්ඡාවක් මොකක්වත් නැතුව නිකම්ම භාවනා කරන්න භාවනාවට වාඩි වෙන්න හදනවා. ධර්මීය අවබෝධයක් නැතුව කෙටි කාලීනව අරමුණක් මෙනෙහි කරලා ඒක සමාධියක් හදාගෙන ඉන්නහට මොකද්ද කරන්න කියලා අහනවා. කරන එක එහෙම නැත්නම් එහෙම කරගත්තායේ ඉදිරි මාර්ගයේ ඉස්සරහට කියලා දෙන්නම් කියන අවධානය කියලා දෙන්න කෙනෙක් නැහැ කියලා දිනුම් නැහැ කියලා අපි සමග සාකච්ඡා කරමින් සමහර අය කියලා කියනවා. පදහතුනි පදහවක් කියන වචනේ තේරුම කල්පනා කරගන්න. ශ්‍රද්ධාවන්තයි පදහතුන කියලා අපි කියන කතා කරන්නේ. එතකොට ශ්‍රද්ධා කියලා කියන්නේ කොතනද තියෙන ශ්‍රද්ධා? චෛතසික විග්‍රහය ආරම්භ කරන අපසල චෛතසිකවල 14 ශ්‍රද්ධා තියෙනවා 10 ප්‍රතිචෛතසිකවල තියෙනවා නේ කුසල චෛතසික 26 පළමෙන් පටන් ගන්න ශ්‍රද්ධා සති ඒ ශ්‍රද්ධාවන්තෙනි කියලා අපි කතා කරන්නේම මේ ඒ තුලින් අපි බලාපොරොත්තු වෙන කිරිස ඇත්තටම අකුසලයෙන් වෙන්නීමට කැමති කිරිස තමයි ශ්‍රද්ධාවන්තෙනි කියලා කියන්නේ ශ්‍රද්ධා වලින් එහාට ඒක දිනු කරගන්න එතන එහෙමනම් ඒ තේරුම් ගන්න ඕන කාරණාව ධර්ම ශ්‍රවණය තුළින් කර්ම වැටහෙනට වෙනවා. ඒ ධර්ම ශ්‍රවණයත් ඒක යංගයක්. අවශ්‍ය ප්‍රායෝගිකය ලැබීමත් ඒක යංගයක්. ඉතින් සමන්ත කර්ම වැටහෙනවා. වැටුණාම තමයි මේ සත්‍යයන් තේරුම් අරගෙන ඒ චිත්ත දමනය සඳහා කරගන්න ඕන කාරණේ කරගන්න පුළුවන් වෙන්නේ. අදාපි මාත්‍රකාව සමහර විට චිත්ත දමනය සඳහා භාවනාව වගේ කාරණයක්. නමුත් මේක අපිට පැහැදිලි කරන්නට අපේ පෞද්ගලික අදහස් වලින් පැහැදිලි කරන්න එක සුදුසු නැහැ. දරුව නෙමෙයි අපිට. අපි හැම විටම ගුරු කොට ගන්න බුද්ධාන ශාස්ත්‍රාව. බුදුරජාණන් වහන්සේ පවා ගුරුවල සූත්‍රයේ නැත්නම් උන්වහන්සේ දේශනා කළ දාලකාර සූත්‍රයේ පැහැදිලි කරලා තියෙන්නේ ගුරු කොටගත් ධර්මය උන්වහන්සේ කියලා. ඒ නිසා අපිට බුදුන් වහන්සේ වදාළ මේ ධර්මයේ අදංග උපදේශ අනුගමනය කරන්නේ පිළිපදින්නේ තේරුම් ගන්න නැතුව මේ දේ කරන්න බෑ. අපි ගුරුවරයා බුදුරජාණන් වහන්සේ ගුරුවරයා ධර්මයේ අපි ගුරුවරයා රන්නේ ධර්මයේ ඉන්සයිඩ් ධර්මයේ මූලික කොටගෙන යන්න වෙනවා. ධර්ම දේශනා යන එහෙම ඒයින් පරිබාහිර පෞද්ගලික සදහස් ඉදිරිපත් වීමක් වෙන්න බෑ. උදාහරණ දාගන්නට පුළුවන් පැහැදිලි කරන්නට. ඒ අනුව තමයි අපාද මේ ධර්මානුශාසනාව පිටින් සඳහා මේ ධම්මපදේ අපේ බෞද්ධ අගතත්වන ධම්මපද ග්‍රන්ථය සඳහන් තණ්හාවක් ඒකයි ගාථාවක් මාත්‍රකා පාටි වශයෙන් ගත්තේ මෙහි පැහැදිලි කිරීමට තිබෙන බණ අනන්තයි. අපි තලදී තිබෙන කාල වේලාවේ තරමට අපි මේ පිළිබඳව පැහැදිලි කරන්න කල්පනා කරනවා. බුදුරජාණන් වහන්සේ පමණක් නෙවෙයි එදා වැඩ සිටි උන්වහන්සේගේ ශ්‍රාවකින් වහන්සේලා පවා සමන් විදිහට ආපු අයට කරුණ පැහැදිලි කිරීම සඳහා උපමා යදාගත් බව සඳහන් කරනවා. පමණක් නෙවෙයි මතික අසන්දි ජීවත්ව චිත්ත ගහපති වැනියයි කියලා තියෙනවා. සාමයේ උපමාවකින් කිව්වම වඩා පැහැදිලි නිසායි මෙහෙම කියන්නේ. මේ ධම්පද ධම්පදේ සම්පූර්ණයෙන්ම උපමා වලින් පිරුණ එකක්. ගාථාවක් ගාථාවක් පාඨා උපමා එක නෙමෙයි දෙක නෙමෙයි තුන තරම් තියෙන දෙයක්. එහෙනම් අපි මේ ගාථාවට ප්‍රවිෂ්ඨී බලමු. මොනවද මේ ගාථාවෙන් කියන්නේ? මොනවද අපි මේ ගාථාව තුළ අන්තර්ගත වෙලා තියෙන භාවනාව පිළිබඳව කියන්නේ? යත්තාපි මූලේ අනුපද්දවි දල්ති. යම්සේ මුලට උපද්ද්‍රවයක් නැති කල්ලි. අනුපද්දවි උපද්ද්‍රවයක් බාධා කිරීමක් නැසන්ට උත්සාහ කිරීමක් නැති කල්ලි. සින්නෝ පිරුක්කෝ ගස මුලින් හෝ මැදින් හෝ උඩින් හෝ අතුකෝ කරරි කපා දැමුවොත් පුනරේව රූපති නැවත නැවතත් මූල පද්ධතිය නිරුපද්ධිත බැවින් පැලලියලන ලබනවා. එන උපමාව ගසක් විනාස කරන්න අවශ්‍ය නම් මූල පද්ධතිය විනාශ කරන්න වෙනවා. බලන්න ඔබ තමතක ගස් කීපයක් කල්පනා කරලා, කහට ගස, කුරුඳු ගස, කොත්තන් ගස, සවුතුඹු ගස, පැණි ගස, කකොට බෑ. ආපහු ඊළඟ වතාව වෙනකොට ආපහු ගිහලා එන සමහර ගස් නම් එහෙම ඔබ කොහොමදලා යන දේවල් තියෙනවා. නමුත් මේක උදු පනාවක් නෙදන්න ඕන. එතකොට මේ පිටින් දකින්ක වෙන්නේ ගස නසන්නට හිතාගෙන මුලින් කැපුවට බෑ. ඇතුළත මූල පද්ධතියක් තිබෙන බව දැනගන්න වෙනවා. මූල පද්ධතියයි මේකේ සක්‍රිය සත්‍ය ආපහු පැලයක් හට ගන්නවන්නේ. එහෙනම් තේරුම් ගත්තාම මූල පද්ධතිය අයින් කරන්න වෙනවා. මේ උපමාවෙන් පෙන්වන කාරණේ මේ සමාජයේ භවනාව තුළ තියෙනවා. අනුගමනය කරන ලබන. මුලත් කලවන්නේ නැතුව බස් කපන අය හරියට ඉන්නවා. ඒ ඉතින් මේ නිසා නැවත නැවත වතාවක් ඒ නැවත නැවත පැල ගන්නවා වගේ මේ ඒවං පිටං ඥානසේ අනුහතේ. අන්නේ වගේ තමයි මේ මිනිස්කිත සංතානේ සතුටව තිනා ස්තන්නා අනුසේ. අනුසේ කියන්නේ පොඩි කොටසක් කියන එක තණ්හා අනුසේ. සාමාන්‍යයෙන් ගහක් හට ගැනීමට අවශ්‍ය බීජයක් වගේ. බීජය කියන එකේ ගහක් පේන්න නැහැ. නමුත් බීජය තුල පවතින අකල්පන ශක්තිය තියෙන ඒ බීජෙහි මුළු ගහේම රූප ලක්ෂණ තිබෙනවා. අනේම් කොතරම් කුඩා වුණත් තණ්හානුසේ නැවතවතාවක් නිබ්බන්තති. මේ තණ්හානුසේ නිම නොකරන සාකල් නැවත නැවතත් ස්කන්ධ පරිහරණේ ජාති ජරා ව්‍යාධි ශෝක මරණ ආදී දුක්ඛයන්ත මුහුණ දෙන්න සිදු වෙනවායි කියලා තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ. මේක පාදකෝ කතාව දිගනේ පුංචි දෙයක් නමුත් කතාව මා පෙන්වන්නේ එකෙන් ගන්න පුළුවන් පාඩම ගන්න විතරයි කතාවක් කියන්නේ නෙමෙයි. බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ සමග වරිණකොට ඉරියන් දකිනවා. හින්දු කන. දැකලා බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ගෙන් ප්‍රශ්න කරලා පැහැදිලි කරනවා ඉරියෝ ඉස්සර කිසිලියක් වෙලා ඉපදිලා සිතිලිය ඉඳුල්පත් අහුලමින් ඉන්න අපට වික්ෂුන් වහන්සේ නමක් කරන දේශනාවක් පැහැදිලි. තේරීමනේ පැහැදිලි. ඒ පැහැදීම මොල් කොටගෙන කිකිලි ජීවිත අපහැර මිනිසක් බවක් ලබා ගන්නවා. මිනිසක් පවේ පින්දහමාදී යහපත් පැත්ත පැතමෙන් සිට අපට කියාගන්න මේ වචන සම්පත. පණුවන් ගොඩක් දෙක ඇති පිළිකුල් හේතු කොටගෙන. පිළිකුල් වඩා ලක්ෂණ තේරුම් අරගෙන අරිසත් තේරුම් අරගෙන නෙමෙයි අපිට තියාගන්නේ ඒන් චිතවිගස් බඹලෝ ඉපිද ඒ ධානයෙන් පිරිහි නැවත වතාවක් විවිධ බවල ඉපිදලා ඇවිදින් තමයි දැන් ওই ඊරියක් කියලා ඉඳලා ගන්නෙ කියලා බලන්න බඹලෝ ඉපදී ඒ ඔය ජාතක පොත ගත්තාම පැහැදිලි කරනවා පංචාභිඥාට සමාපත්ති පොදවගෙන මරණයෙන් පසු බඹලෝ ඉපදුණායි බුද්ධෝත් සාධන වන කාලවල මේ මග විහිල්ලා ලබා ගන්න පුළුවන් කියලා. එතකොට බඹලෝ ඉපදී බොහෝ කලක් තේ සුඥාන සෝරිද නැවත ඊරියක් බවට පත් වෙලා ඉඳුල්ලහලන් සිද්ධ වෙන්නේ සංහානසේ ඉවර නොකරන එක. මෙන්න මෙතනින් අපි තේරුම් ගන්නට වෙනවා අත්කලම තමයි යෝගයේ කියන කොටසේ අත්කලම තමයි ඔය කියලා ඔබ ස්ථානේ එකක් දෙන්න පුළුවන් මායික වඩායි පැහැදිලි කරන්න. තණ්හාංශයේ ඉවර නොවන තණ්හාංශයේ සැඟවෙන ගමන නිම නොවන පාරක්. එතකොට මෙන්න මෙතෙන්ටයි මේක අදාළ වෙන්නේ. තණ්හා අනුසය තේරුම් ගත්තොත් තණ්හාංශය ඉවර කරන මගයි භාවනාව කියලා කියනවා. තණ්හාංශයක් තේරුම් නොගත්තොත් භාවනාවකින් කිසියම් ආකාරයකදී සමාධියක් හමු වේවි. ඒක දිනු කරන් දිනු කරන් ගිහිල්ලා තමන්ටම හොරෙන් තමා සංගවාගෙන තණ්හාංශේ කලද්දතකොට ඒ ඉන්නකල් ගහකපුවා කියන්නේ ඒක උදාහරණයක් ගන්න. ඒ වගේ දේවල් වගේ වැහෙන තේ බම් සමාධියේ කියලා බම් සැලියක ඉන්න තාක්කල් ගහකපුවා වගේ. නමුත් ගහ කලකට ගියාට පස්සේ ආපහු ආයෙත් ඒ ගහ බවට පත් කරන්න පුළුවන් හැකියාව මුලිකුල තියෙනවා. තණ්හාංශේ තියෙනකත් අන්නේ වගේ අපි හිතමු වෙන විශාල දින්නක් අපි නිවාගෙන නිවාගෙන යනවා. දැන් අපිට අන්න වෙන අලු ගොඩක් ඉතුරු වෙනවා ශේෂ වෙනවා. අපි දැන් ගින්න නෙවිලා කියලා හිතාගෙන වැඩි නතර කරලා ගන්න. මේ අලුගට ඇතුළත ගිනි අඟුරක් තිබුණා. සුළඟට අලු සුළඟයකට ඉවත් වූ විට මේ ගිනි අඟුරට යලිත් අර පෙරණි ගින්න සම්පූර්ණයෙන්ම අවුලවන්න පුළුවන් නේද? අනිවාර්යයෙන්ම මේක. ඉතින් බුදු සමයෙන් උගන්වන ගමන්නේ තණ්හා අනුසය තේරුම් අරගෙන ඒසය කරන හැටි. දැන් බලන්න අපි මේ කාරණේ කියන්නේ පියවරෙන් පියවර පැහැදිලි කරගන්න. යථාපි මූලයේ අන්තන්දය. උපද්‍රවයන් නැත්නම් මුල පැල වෙනවා. කොච්චර කැපුවා. දැන් මේ උපද්‍රවයන් නැති මුල වගේ තමයි උපමාවෙන් පෙන්වන්නේ තණ්හාවසේ. කොහොමද මේක අපි හොයාගන්නේ? එහෙන හොයාගන්න කරුණු පැහැදිලි කර ගැනීම තුල තමයි අපට භාවනාවට එළවෙන්න පුළුවන්. අතුල පළවෙන භාව කරන් භාවනා කරන්නේ මෙහෙමයි කියලා වාඩි කරවන්නේ එහෙම එකක් කරන්න හදනවා නෙවෙයි. සම්හ අපිට වැටහෙන්න තෝරන භාවනාවෙන් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්ට අදාළිය කුමක්ද? ඒ කරුණ වැටහුණාම තමයි කෙනෙක් ඒ කාරණය කියලා දෙන්නේ. මෙන්න මේ පැත්තේ තේරුම් ගන්න ඕන. එමනම් අපේ උදාහරණයේ උදව් කරන අපේ ජීවිත ශ්‍රමගාරයෙන් ගස අපාහෙලීම මුල උදේ නැතුව තියෙන තාක් මේ සමාධිය බුදුරජාණන් වහන්සේ පහළ වන විට මේ මුල පිළිබඳව ප්‍රයාගත්ත නැති අය බාහිර ස්ලම් ගමින් කටින් නිවසින් බැහැරවග සමාජයෙන් බැහැර වෙලා අතිසේ දීර්ඝ වූ වෙහෙසවත් ධර්මින් අත්කල මතාන යෝගී උස්ති නීවරණ කියන කොටස කාම ලෝකේ කායිපී හැංගීම යටපත් කරන නීවරණ කියන කොටස යටපත් කරලා ඒ වෙනුවට රූපී අරූපී සහ දිවස දිව කන ආදී බොහෝ දේවල් උපදවාගෙන සම්නම් තැන්වලට ළඟා වෙලා හිටියා. නමුත් මොහොන්ට ත්‍රිලක්ෂණේ පිළිබඳ අවබෝධය සබ්ස්තති වෙනවා අවබෝධය විදර්ශනාව කියන එකකින් ගියේ. දෙවිසා ඔවුන්ට සක්කායිරිත්ති ශික්ෂා සිලබ්ද පරාමාස කාමරාග ව්‍යාපාද විනාශ වුණා නැවී යට වුණා. තේරුම් ගන්න මේ කාරණාව. නිවරණ යටපත්කත කියන කාරණේදී. ඒ සංවේදන පහ නැසුණ නෙවී යට වුණා. මෙන්න මේ යට වුණ අයට සිදුවෙන දෙයක් තමයි උද්දම් භාගීය සංයෝජන පහට වෙන්න සිදුවෙන එක. හොඳින් තේරුම් ගන්න ඕනේ ඒක. අන්න එතකොට ඒ අය අහු වෙන්නේ ඒ පහට. රූප රාග අරූප රාග මාන උද්දච්චවින්ද. සක්කාය විච්ඡය තුල තියෙන කාම ලෝකේ මානෙ. ඒක සබිසීන මානෙ කියන එක. ඒක ඕරම්බාලිය සංයෝජන තුල තියෙන දෙයක්. රූප රාග අරූප රාග මාන තියෙන තන මාන තියෙන එකේ පෙරම කාම ලෝකේ තියෙන මාන නෙවෙයි. රූපී ඥානලාභියට රූප රාගය තුළ මානිය තියෙනවා අරූපී ඥානලාභියට අරූපී ඥානය තුළ මානිය තියෙනවා උද්දච්ච අවිද්‍යා දුර වෙලා නැති නිසා තමයි නැවත පුනර්භවය ලබන්න සිදු වෙන්නේ මෙන්න මේ මගසයි පින්නතනේ අත්තිල මුකාම යෝගිය කියලා කියන්නේ අපි අයිති නැති අද සමාජයේ නැති අජීවක ගෝවිත සනකෝවිත කියලා වෙන හරි ටිකක් හරි එහෙම නැත්නම් තව මොනවා හරි කරන්න කින්නේ කියලා ටිකක් ඉවත ඒක නෙවෙයි. ඒවත් අදාළයි. නමුත් බුදුරජාණන් වහන්සේ පහළ වූ සමාජයේ තිබුණ දෙකයි අන්ත. එක ඉන්ද්‍රිය ගෝචර සැපසිත කියන අරමුණ තමයි ලබන්න තියෙන සපී ඉතිහාසගතක් නෑ. ඉතිහාසගතක් තියෙනයි කියලා ඒක හොයන්නට දැඩිසේ ධර්මාවබෝධයකින් තොරව බුදුමහිසම් වහන්සේ මේක දුක්ක නේද කායට විතරක් නෙවෙයි. අත්ත කිල මතා. තමා තවන තමා විශේෂිතපත් කරන තමා යටපත් කරන තමා දුර්වල කරන තමා දුර්වල කරන නසන නෙමෙයි තමා කියන මුලාව නසන නෙමෙයි ඔබේ මානම් බුදු පියාණන් වහන්සේ පහළ වෙන්න පෙර සිටු සියලුම කලාර කාලා මුද්ද ප්‍රාමත්‍ය බග්ව සහ සියලුම දෙනාත් කරන ප්‍රාණියෝගින් කියලා ඉන්නම් කරන්නේ ඔබත් කල්පනා කරලා තේරුම් ගන්න බලන්න අත්කලන මතාන යෝගී විසුදුන කාර්යය තමයි මේ ධාතාවෙන් පෙන්වන්නේ අර අර අර පිළියක් වෙලා මේ වත්තට අපුලා ඊට පස්සේ කාන්තාවක් වෙලා ගහන්න පුදාගෙන බඳලෝගී ඉස්නාගේ අන්න තණ්හා අනුසේ උත්සාහ දැක්කේ නැහැ. ඇවැරදිමල් කියන භාවනා කළා. ඉනිසා කෙටිතාලින දිවිපාලින සමාධියක් හම්බ වුණා. අනුසේත්වයක් හදන්න බැරි වුණා. අනුසේ පිළින් නිසා නැවත ප්‍රතිසංවිද ගන්න පිළුණා. නිකන් නෙමෙයි ආයෙත් හීන තැනට ඉරියක් තැනට. ඉතින් නැද්ද මේ සංසාර ගමනේ අපිට කොතරම් රජසප සයිදිසවතාවුණා තිබුණත් මේ තණ්හාන සිවර ප්‍රකට නැත්තම් ඔය සියල්ල අපහැරලා ආයෙත් අර වගේ සත්ත්ව තැනකට දක්වා යන්න සිදු වෙනවා කියන එක. අන්නේ නිසා අපි තේරුම් ගත යුත්තේ තණ්හාන සියම් කුමක්ද කියන එක. එන්නික තේරුම් ගන්න අනුසය කියන එකේ තේරුම ආපහු ප්‍රතිඵලයක් උපදවන්න අවශ්‍ය හේතු කියන එක. තේරුම් ගන්න ඕන කාරණාව. දැන් අපිට පොල් විදියක් තලලා බලලා පොල් ගන්න ගත්තා. මොකද පොල් ගහක් දකින්න නැහැ. නමුත් පොල් ගහේ පැල වෙනකොට පැලමදී කියලා විශාල වෙන කොටස පොල් විදිය ඇතුළත තියෙන කුංචියක. මේ කොටස නේද ආතහු විශාල පොල් ගහක් ඇති කරන්නේ. එතකොට ඒක ද්‍රව්‍ය සංකාරක සහ පොල් විදිය බිඳල බලපහම තියෙන බව පේනවා. අන්න ඒ වගේ අපි පෞද්ගලිකත්වයේ එකිනෙක නට අනන්‍ය වූ සංහානසක් සසර ගමනේදී ඇති කරන් පිළිගන්න. එහෙම තියෙන බව දන්නේ නැහැ. මෙහෙම තියෙන නිසායි නැවත හට ගැනීමක් සිදු වෙන්නේ කියන එක තේරුම් ගන්න තමයි ධර්මස්සෝණය අවශ්‍ය වෙන්නේ. කොහෙද මේක තියෙන්නේ? අන්න ඒක තමයි බෙතලුව. නැත්තම් මෙහෙම ඉතුරු වෙන්නේ කොහොමද? කොහෙද තියෙන්නේ කියලා කනක් පෙන්වන්න බැහැ. නමුත් තියෙන නිසා තමයි මුල කියන එක තේන්නේ නේද? සාමාන්‍ය මූල පද්ධතිය හදාරව නැත්නම් රස උදේතරයි තියෙන්නේ කියලා යටක හොහාට පහට මුල් පැටලලා තියනවාද කියලා දන්නේ නැහැ. අනිවාර්යයෙන්ම ඒක සාමාන්‍ය මට්ටමට තේන්න දෙයක් නෙමෙයි. මම උදාහරණයක් මින්තර ධර්ම දේශනාවලදී පැහැදිලි කරලා තිබෙනවා. ගිනිතුරක් කරගෙන පිහියක් පාවිච්චි කරලා සූරල බලන්න ගින්දර පෑ ගන්න පුළුවන් කියලා. කවදාවත් ගින්දර හම්බ වෙන්නේ නැහැ. ගිනිතුර තවත් පස්සෙන් නරින්න ගිනි ගන්න පුළුවන් තැනක එකපට ගිනි ගන්න. ගිනි ගන්නවා කියන එකේ තේම විදික් උස තුළ ගින්දරම තිබුණාට ගින්දර හට ගැනීම අවශ්‍ය හේතුව තිබුණා කියන එක. පුතග්ජන භාවය තුන මෙන්න මේ වගේ මම කියන මූලයේ තුල නම් කරන කියන කාරණාවල මේ සංඥානසේ ඉතුරු කරමින් තමයි අපි වැඩකට ඉතුරු කරන්නේ. පුතග්ජන කියන එකේ තේරුම ඒකයි. තණ්හාංශී ඉතුරු වෙන මාර්ගකතාම පාපේදි තණ්හාංශේ ඉදිරිපත් වෙන ඉදිරියෙන්නේ ඉතිරි වෙනවා. පුණ්‍ය කර්මයන් වි තණ්හාංශේ ඉතුරු වෙනවා. රූපී අරූපී ඥානවලදී තණ්හාංශේ ඉතුරු වෙනවා. සමහර විට එහෙම අහන්න කෙනෙක් සමහර වෙන අමහාක නැති වෙන්න පුළුවන්. නමුත් ප්‍රතිසිද්ධිය එකයි. ප්‍රියම්ම කර්මයක් හෝ අල්ලාගෙන කටයුතු කිරීම තුළ සමන්ත හොරෙන් තමයි මේ සිද්ධිය. එතකොට විතරයකින් කිලියක් අපසපෙක්කට ගන්නවා වගේ සැලමදියකින් පොරගසහට ගන්නවා වගේ මේ සත්‍යයන් තමාට ආවේනික ලෝකෙහි වටහාගෙන ශූන්‍ය කරගන්න බැරි වුණොත් එහෙනම් ඉතින් අපටත් අර ගමනම තමයි. අප කොහොමද මේක තේරුම් ගන්නෙ? අපගේ ධර්ම දේශනාවලදී අපි මේ පිළිබඳව කරුණු පැහැදිලි කිරීමක් කරලා තිබෙනවා. අපි සරල තැනකින් ගනිමු. අපි අසුරු කරන අපේ බෞද්ධ පින්නතුන් වෙන්නවාම දුක් නිවා ගන්නට නම් නිවන් අවබෝධ කර ගන්නට නම් තණ්හාව නැති කරන්ට ඕනේ කියලා කියන අය අපිට හම් වෙලා තියෙනවා. තණ්හා නැති කරන්ට දන් දෙන්න ඕනේ කියන අය, දන් සම්බීම තුර පරිත්‍යාග සීලෙත් ප්‍රසිද්ධ වෙනවා කියන අය, පුරුදු කිරීමක් දෙනවා කියන අයත් තියෙනවා. නමුත් අපි මේ සම්මුති සත්‍ය තුළ පුද්ගලයෙක් ඉන්නවාය කියන තියෙන හැඟීම තුළ බාහිරින් වශයෙන් කරන කියන කටයුතු වල ප්‍රතිඵලයක් වශයෙන් නෙමෙයි තණ්හාම ශේෂය වෙන්නේ. බාහිරින් කරන ක්‍රියා යහපත් ක්‍රියා කෙරෙන්න තෝරන. නමුත් මෙය පුද්ගලයා මූලික කොටම හඳුනාගත හැකි දෙයක් නොවේ. පුද්ගලයාට මූලික වෙන ධර්මතාවයන් බුදුරජාණන් වහන්සේ වදාරනවා. එසකන නාසය දීකය මනස කියන මේ දරවල් උදව් කොටගෙන හටගන්න නැසෙන ධර්මතාවයක් ඉතා සියුම් ක්ෂණික ධර්මතාවයක්. ඇස උදව්වෙන්, කන උදව්වෙන්, නාසය උදව්වෙන්, දිව උදව්වෙන්, කය උදව්වෙන්, ඒවයි අරමුණු, ඒවයි අරමුණු ගත්තයින් පසුව මනෝධාරි උදව්වෙන්. මේවට අපි කතා කරනවා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, කම්. රූප ආරම්මන, ශබ්ද ආරම්මන, ගන්ධ ආරම්මන, රස ආරම්මන, ස්පර්ශ ආරම්මන ආදී වශයෙන්. මෙන්න මේ අරමුණු ගැනීමේදී අරමුණෙහි මුලා වීම තුළ සිදුවෙන දෙයක් මේක. මුවා පිපාසිතව කතරට යනවා. කතරේ රත් වෙන වැලි වලින් මෙරිගුවක් උඩට මතුවී පෙනෙනවා. ජල පහරක් ලෙසල වෙන පෙනෙනවා. මුවා තව ඉදිරියට යනවා එක හොයන්න. කවදාවත් උඩහාම වෙන්නේ නැහැ. එතකොට මුවාෙහි මුලා වුණා. මෙන්න මේ අරමුණෙහි මුලා වීම කියන කාරණේ නිසා තමයි මේ තණ්හා කියන කොටස හටගන්නේ සහ අනුසේවන්නේ. තේරුම් ගන්න. අපි උදාහරණයක් කතා කරලාම අනුසේවෙන හැටි සහ අනුසේවන වෙන්න කටයුතු කරන හැටි තේරුම් ගන්න. අපි ගනිමුකෝ කන කියන ඉන්ද්‍රිය. එතකොට කන තියෙන්නේ අපට ශබ්ද අහන්න. මේ ලෝකෙ ජීවත් වෙනකොට අපිට මේ ඉන්ද්‍රියන් ටිකක් දීලා තියෙන්නේ. ඉන්ද්‍රියන්ට අදාළ දේවල් අරගෙන අනතුරු වලින් ගැලවිලා ජීවිතේ නැසන් කරගන්න. කන ඇතුලේ තමයි බුදුන් වහන්සේ වදාළ සෝත ප්‍රසාදේ තියෙන්නේ. ඒකට බාහිරින් නිකුත් වෙන ආලෝක ශබ්ද කිරණ, ශබ්ද කිරණ ශබ්ද තරංග කනේ පිටතමලින් එකතු කරලා මේ කන ඇතුලට ආවම ඒ කන්නගේ කම්පණය වීමේදී තමයි සද්දයක් ඇහෙනවා කියන්නේ. මේකට උදව් වෙන කාරණා වශයෙන් අපි ඉගෙනගෙන තියෙන්නේ මොකද්ද? සෝතෙහිවත් සෝත ප්‍රසාදය, ඒ ශබ්ද හඳුනනා වූ සෝත විඥානය, ඒ වගේම සෝතබ්දේ ස්පර්ශය. කාරණා තුන එකතු වීමනේ මේ ස්පර්ශය කියලා කියන්නේ. දැන් එතකොට ස්පර්ශ වීමේදී අපට ඒ ශබ්දවලට අයිති අපි වෙන් කරගත්ත වෙනස්කම් කියලා. මිහිරි ශබ්දා, මිහිරි ශබ්ද, තරස් වචන වල ශබ්ද, ගීතමේ ශබ්ද ආදී වශයෙන් ශබ්දවලට වෙන සම්බීල තියෙනවා අපේ මනසට හින්දෙල. දැන් ඒ නිසා අපි ශබ්දයක් විඳිනවානේ. සැප වශයෙන් විඳිනවා, දුක් වශයෙන් විඳිනවා, උපේක්ෂා වශයෙන් විඳිනවා. මෙතන පුතඥන පුද්ගලයේ උපේක්ෂා වශයෙන් විඳින්නත් එතන මුලාව තියෙනවා. සුඛං වා දුක්ඛං වා අදුක්ඛං සුඛං වා කියලා කියන්නේ හරි සත්‍ය අවබෝධ කරගත්ත අය ගාවතින් අදුක්ඛං සුඛේ තනන් නොවේ. සුඛං වා සත්වයෙන් දුක්ඛයෙන් අදුක්ඛං වා නැත්නම් මම නෙමෙති මුලාව තුළ අදුක්ඛං සුඛ කියන එකේ තියෙන මුලාව. විඳිනවා. ඉතින් අපි කියන හොඳයි කියලා රබ්දයක් විඳින්නට කාරණමකුත් බාධාවකුත් නැහැ. මේ විඳීම තුළ සිදුවෙන කාරණයක් තමයි මේක අපි නවත්ත ගන්න හෝ ප්‍රතික්ෂේප කරන්න කැමැත්තක් ඇති කරගන්නේ. අමහිරි වුණා නම් ඒකත් එක්ක අපි ගැටෙනව නැතුවට කමක් නැහැ කියලා හිතෙනවා. මිහිරි වුණා නම් යලිත් තබන්නේ නැත්නම් කියලා හිතෙනවා. මෙන්න මේ වේදනාවට තණ්හා කරනවා කියන කියන්නේ මෙන්න මේකයි. වේදනා පස්සේ තණ්හා. දැන් එතකොට මේ තණ්හා අනුසය තණ්හාව කුමක්ද අනුසය කුමක්ද කියලා ගන්න ඕන අපි. මේ උදාහරණයෙන් තේරුම් ගන්න පුළුවනි නම් ඔබ හැම දිනකට ආ මෙතන කතා කළේ මොන සංහාවද? ශබ්ද සංහාව. මෙසේම අනිකුත් ආරම්මණයන් වෙන වෙන අවස්ථාවල විදිද්දී රූප සංහාව, ශබ්ද සංහාව, ගන්ධ සංහාව, රස සංහාව, ශබ්ද සංහාව, ධම්ම සංහාව. මේ ආයතන හයේ ඒකේ මොහොතේදී සංහාව හටගන්නේ නැති වටහාගන්නේ නැතිව තණ්හා හට ගැනීමෙන් තණ්හානුසය අවකාශෙම හිත වටහා ගන්නෙ නැතිව මොන භාවනාවක්ද? මොන තණ්හානුසය නැති කිරීමක්ද? සුළු වෙනසක් දෙයක් කරන්න. ධනමුකුත් අහන්නේ නැතුව අර අත්කලින තාම යෝගී පවතිනා වූ කාරණා වලින් සිතුවිලි දෙකක් අතර පරතරය හොයාගෙන ඒක තුළු කරලා ප්‍රෝග්‍රෑම් ඉන්න ඒක මම වවට පැක් කර ගන්න පුළුවන්. අන්තිම එක පරතරයක් නෙවෙයි. මුලින්ම නම් ඒක පරතරයක් වශයෙන් නැති හේවි. අනතුරු මේක පරතරේ මම වවට වත් කරගත්තාම ඒක තමයි දිගින් දිගට වැඩි දියුණු කරන් යන්නේ. මොකද අර ධර්මස්සෝනය තුළින් මේ අනිදුක්කානාත්ම කරුණුමක කතාවෝදෙන් තොරව පාරක යනවා. එක මුලාව මඟ මුලාව බව දන්නේ හුඟක් එයාට ගියාපහමකට කියලා දෙන්න කෙනෙක් නෑ. සැඟවි තවතෙන් බැරි. දැන් අපි එතන තවත් ප්‍රශ්නයක් ගන්න. ඒකටම තමයි අපි කියන්නේ පස්සපච්චා වේදනා වේදනා පච්චා ගන්න. වේදනාවේ ස්වභාවය කුමක්ද? රූපං අනිත්‍යා වේදනා අනිත්‍යා සංඥා අනිත්‍යා සංකා ඒවා හටගත් සෙමින් නැති වෙන සහ හේතුන් දෙපත්‍ය අරුණාම ඒකකවත් පිළිගන්න දේවල් නැහැ. රූපේ හරි මානසිකාරේ හරි ප්‍රසාදේ හරි තියෙන එක කලයක්. ඒ අපට සංලෝක ජීවත් වෙන්න දීලා තියෙන අවස්ථාවක් ඒ ඇති නැති වෙන එකත් අපට දීලා තියෙන සුන්දර වූ අවස්ථාවක්. කවුරුත් කරන දෙයක් නෙවෙයි. අපට වැඩක් නැහැ බලන්න පුළුවන්. නමුත් අප ඉන්න මේ සදාතනික ධර්මතාවයේ යථා ස්වභාවයේ තේරෙන්නේ යමින් මේ වේදනාව ඇලින්න ගන්නවා. මිහිරි වශයෙන් නම් තියාගන්න නැවත වෙන්නේ. අමිහිරි වශයෙන් නම් ගැටෙන්න. මෙන්න මෙතෙන්දි තමයි මේ වේදනාපත්‍ය සංඛා කියන තත්ත්වයට මේ මම කියන වේදනාව මම බවට පත් වෙන්නේ. මම ඇලීම වශයෙන් සංගතනවා ඇලීම සංගුණාව වශයෙන් මම රඟ පානවා ගැටීම සංගුණාව වශයෙන් තණ්හා පච්චය හුඟක් පහු වෙනවා එහෙම නෙමෙයි එහෙම එහෙම කළොත් උපාදාන අන්න ඒ දැඩිව අල්ලා ගැනීම උපාදාන පච්චය බව කියනවනේ ඊට පස්සේ බව පච්චය ආදී කියනවනේ බලන්න තේරුම් අරගෙන මේ අනුසේ ඉතුරු වීම කියන එක අන්නේ තණ්හාවෙන් පස්සට සිද්ධ වෙන කාරණේ බව උපාදාන. කාම වහරි ගෝහරි පරි බව කියන එක. එතකොට තම තමන් විසින් යම් දෙයක් විඳලා නැවත විඳින්නට ඇත්නම් නැත්තම් කැලීමකින් හෝ ගැටීමකින් යුක්තය අල්ලා ගත්තේ නම් ඒ උපාදානයේ විසින් කරන දෙයක් තමයි මේ තණ්හා අනුසේ ඉතුරු කරන්නේ. අනුසේ ඉතුරු කරගත්තොත් අපි උදාහරණයක් වශයෙන් මෙහෙම තේරුම් ගනිමුකෝ. ඔය උදාහරණින්ම ගනිමු අපි. කිසියම් පුද්ගලයෙක් අපිට සමාජයේදී ප්‍රවේදී දුස්තරනවා. නිරතරාදී. අපිට මුදතම මේ පිළිබඳ ලැජ්ජා ඇති වෙනවා කේන්තියක් වෙනවා. ඒස් කාරණේ මේ පුද්ගලයා මත මේ දුස්තරු ආය කියලා අපි ඒක අමතක කරලා දාලා සමාව දෙන්නේ නැති සුදුන් බව තුළ. අධ්‍යාවට පත් වෙලා ගෙදර යනවා. ගෙදර ගිහිල්ලා ඊට පස්සේ හිත මොකද කියන්නේ? හොඳයි මටත් වෙලාවක් ආවායිකෝ. මෙන්න මේ වෙලාවක් ආවායිකෝ කියලා කරපු වැඩේ තමයි අනුසය අවකාශ කිරීම කියලා කියන්නේ. දැන් ඔක තියෙනවා. වෙනකෝ රැගලට බෙහෙත්තල බින්දල තියෙනවා තියෙන දෙයක් නැහැ. කොකරටත් ප්ලාරයක් නම් පිත්තයටත් ප්ලාරයක් කිව්වා වගේ දවසක් වෙලාවක් ආ වෙලාවට එන්නේ තිබ්බ නිසා. තියෙන එක තමයි පුතක් ජනයා කරන්නේ අල්ලා ගැනීම තුළ. කොහොමද කියන්නේ? පුණ්‍යාභි සංකාර වශයෙන් තියෙනවා, අපුණ්‍යාභි සංකාර වශයෙන් තියෙනවා, කාම ලෝකේ ධානලාභී යන අනිත්‍යාභි සංකාර වශයෙන් තියෙනවා. තිබ්බහත් පාපහු වෙනවා. තිබ්බහත් ගන්න පුළුවන් කමක් තියෙනවා. මේ සසරේ බුද්ධ වරින් වහන්සේලා නැත්නම් කල්යාණ මිත්‍රයින් මොනම දෙයක් තුරු මේ සසර අපි ආවේ ඔන්න ඔය විදිහට තියෙනින් ගනිමින්. මට මතක් වෙන කතාවක් තියෙනවා. මේ කතාව මෙතනට අදාළයි හරියට. මේ කතාවෙන් දෙපසම නියෝජනය වෙනවා. ඒක පැහැදිලි කරලා ගන්න අපි. ජපන් සින් කතාවට සම්බන්ධයි මම හිතන්නේ මේ කතාව. වයෝවෘද්ධ මරණාසන්න අම්ම කෙනෙක් ගාවට ස්වාමීන් වහන්සේ නමක් වරිනවා. එදෙන් මරණය ජීවිතයත් අතර සටනක. ස්වාමීන් වහන්සේ විමසන්නේ මා ඔබට උදව් කරන්නද කියලා. ඇදෙන උත්තරේ තමයි ඔබ වහන්සේ කොහොමද මට උදව් කරන්නේ? අම මෙහාට එනකොට කියලා ආවෙත් නෑ, මෙහින් යනකොට කියලා යන්නේත් නෑ. ඔන්න අම්මගේ උත්තරේ. ස්වාමීන් වහන්සේ උත්තරේ වෙන එක. අපි ඒකට යන ඉස්සෙල්ලා අම්මගේ උත්තරේ විග්‍රහ කරගෙන ඉන්න. අපි විශ්වාස කරනවා අපි මෙහෙ ඉපදුනේ අම්මා තාත්තා නිසා විතරක්ම නෙවෙයි, ඒකත් උදව් වෙනවා අපේ කර්ම ශක්තියින් කොටසක් පින්පව් තිබිච්ච නිසා. අන්න එනකොට ආවා. තිබුණ නිසා ජීෙන්න හම්බුණා. දැන් අපි කල්පනා කරනවා අපි මරණයටපත් වෙනවා. තව කරු තුනක් තියෙනවා අපාගත වෙන බයි සිද්ධ වෙන නිසා අපි දහම් කර ගන්න ඕනේ මිනිස්සු අතර හොද කියන්න අතර හොදින්ට. අන්න අපි මෙහෙන් එහෙන් අරගෙනවිදි මෙහි ඉඳලා මෙහෙන් රැස් කරගත්ත එක නිසා තමයි අපට අනාගතයක් තියෙන්නේ. මෙන්න මේ එහෙන් එනකොට දිනා කොටස තියෙනවා කියලා හිතන කොට සහ මෙහෙන් යනකොට ඉතුරු කර ගන්න කොටස තමයි සංහාන සීතිය කියන්නේ. ලෝභ මූලයේ දේශ මොහේ මොහ මූලයේ ලක්කතා කෙලස් කියලා කතා කරනවා වචන වන තරම් ගන්න පුළුවන් කාරණේ තේරුම් ගන්න. දැන් ඒකට අපට ඉතාහඳ කෙනෙක් වශයෙන් හරි මේ ලෝක ජීවත් වුණායි කියලා දිහිලෝ පැවිදි. නමුත් උපදුන් නම් අපිට සංහාන සීතියනවානේ. එහෙනම් අපට හරි යන මේ නොපිය තමයි යන්නේ. නමුත් යන්න තැනක් තියෙනවා. ඔය යන්න තැනක් තියෙන්නේ භාවනාවක් නැත්ක නොවන මනසටයි. තණ්හානුසය වඩහටා නොවින තණ්හානුසය ඉවර නොකළ මනසටයි යන්න තැනක් තියෙන්නේ. ස්වාමීන් වහන්සේ කියන්නේ ගන්න. ඔන්න පුතර්ජනයාගේ ගමන් නැද මේ මව විස්තර කරනවා. සසරේ හැවිදෙන එනවා කරපු පින්පව්වන මෙහෙදිස්තාවෙන් පෞරස් කරනවා ආතහු එනිස් සකස් ලබනවා ඒ පින් පෞරට අදාළ අපායෝ නිදි ලෝකේ ආදී වශයෙන් දැන් නැවත හට ගැනීම කියන එක ගන්න අනුසේ නිසා ආතහු අර බීජයෙන් විදියක් හට ගන්නවා වගේ මේ කර්ම අපි ඔකට කර්ම බීජ කියලා කතා කරන වචනයක් තේරුම් ගන්න බීජ නිසා නේද කැලේ හටගන්නේ දැන් උතර නැවත හට ගැනීම කියලා කියන්නේ මෞපිතකින් බීජ විතරක්ම නෙමෙයි ඒක තමයි අපට වේරෙන්නේ දැනුත් අර ඉස්සෙල්ලා මම කිව්ව උදාහරණයෙන් තේරුම් ගන්න ඔබ තරහින් සම්පූර්ණ සිද්ධියක් අවකාශ කළා නම් මම වැඩක් කරන්නම් කියලා. අන්න තනවාන් සිතුරු කළා. දැන් යලි මොහතක කාරණා එකතු වෙනකොට හටගන්නේ නැත් හටගැනීම. අන්න පුනර්භව. නැවත හටගන්නේ නැවත ඉදීම නේද දුකයි කියන්නේ. නැවත උපදින්න හේතු තියන්නේ නැත්නම් නැවත උපදින්නේ කොහොමද යන්නේ? සමෙන් හංසදරනවා ඔබතුමිය එසේ හිතනවා නම් වැරදි ඔබතුමිය මෙහෙන් එහා එහෙන් යනකොට මෙහාට මම හරි ගෙනාවා කියලා හිතනවා නම් මෙහෙන් මෙහාට යනවායි කියලා හිතනවා නම් වැරදි මම ඔබට කියලා දෙන්නම් යාමක් හේමක් නැති මඟ කියලා කිව්වයි කියලා කියනවා එන්න මේ ගුවන් කාලයක් වෙන් කරගෙන අප්‍රමාණ වේසක් දරාගෙන මේ ධර්ම දේශනාව මගින් කර්ම පැහැදිලි කරහඳන් කරන්න උත්සාහ කරන්නේ එකින් මෙලින් මෙහෙන් එක පුරන තව පහකට යන්න නම් මේ යාමක් හේමක් නැති මොකක්ද මොකක්ද කියලා හොයාගන්න. දැන් ඇවිත් තියෙන පැත්තක් නැහැ නේ යාමක් නැති මොකක්ද කියලා හොයාගන්න. තවත් අනාගතේ යන්න තියෙන හේතු තියන්නේ නැත්නම් යාමක් හේමක් නැති මොකක්ද? ඒ භාවනාව බුදු සමයේ භාවනාව යන්න. බුදු සමයේ විදර්ශනාව යන්න. ඔය යාමක් හේමක් නැතිනම් තේරුම් ගන්න. එහෙනම් අපිට තේරුම් ගන්න වෙනවා දැන් සංසා කිරීම තුළ කර්ම බීජ හා සමානව සමන් තමන්ට ආවේනිකව සමන්ට අදාළ විදිහට මතුවෙන්නට පුංචි පුංචි නොපෙනෙන හේතු අවකාශ කර ගැනීම සංසානුසයයි. මේකට අපි තේරෙන භාෂාවෙන් කියන්නේ ලෝභ දේශ මොහ වැඩෙනවා කියලා. තේරුම් ගන්න. පුතග්ජන භාවය තුළ පව් කිරීම තුළ තණ්හාංශය වැඩෙනවා. පුතග්ජන භාවය තුළ පින් කිරීම තුළ තණ්හාංශය වැඩෙනවා. විපාක වාරේ විතරයි වෙනස් වෙන්නේ. අපාගත වෙනකොට මිනිසුන් සම්බි කියන්නත්. ෂූපී අරෝපී ඥාන රාභියා තුළ තණ්හාංශයක් තියෙනවා. බුද්ධමින් පිටස්තරෝ භාවනා යෝගීව ගියාපුවා. උන්ට සෝවාන් ආදී මාර්ගඵල හෝ සක්කායදී සිද්දතර පරාමාස කැඩීමක් නැහැ. දැන් මේ වරද නැවත නැවත සංසාරයේ සිදුනා දැන්පත් සිදුවෙමින් පවතිනවා නම් අපි ඉදිනදා ගත කරන ජීවිතය තුළත් හොඳ මේක කරන්නේ සෑම දෙයක් එකම අපි වටිනාකමක් දීලා කැමති අකමැති ලාභාලාභ සතුටින් ඉඳලා සංසාදී වශයෙන් ඇයට කනක් නාටක හම් වෙන හැම සිද්ධියකදීම අපිට ඒවත් එක්ක ගැටලුවක් තියෙනවා. ඒ ගැටලුව තමයි එක්කෝ ඒවත් ඇලෙන එක ඒවත් ගැටෙන එක. එන විදිහක් බාර ගන්න පුරුද්දක් අපට හැමෝටම නැහැ. අපිට නියමිත මතයක් තියෙනවා ඒ මතයට අනුකූල නොවුනහම අපි ගැටෙනවා. ඇලීම ගැටීම දෙක තුනම මුලාව තියෙනවා. ඇලෙනවා නම් මුලා වෙනවා නම් තණ්හාන් සිතුර වෙනවා, ගැටෙනවා නම් මුලා වෙනවා නම් තණ්හාන් සිතුර වෙනවා. ඒවං පිටණ්ණානුසේ අනුහතේ අන්නේ වගේ මේ අනුසේ අපි ඉතුරු කරන එකට භාවනාව කියලා කියන්නේ නැහැ. එහෙම ඉතුරු වෙන්නේ ස්කන්ධ පංචකය තුල නෙමෙයි, පංච උපාදාන ස්කන්ධය තුල. අපි දැනගත්තේ පස්සපස්ස වේදනා, වේදනා පස්ස සංහා උපාදාන කියලා. අපි ආපහු ගන්නේ රූපය, රූප රූපය, නැත්නම් රූපය, ශබ්ද රූපයක් කියලා. රූප වේදනා සංඥා සංකාරයන් අන්තවත් විදිහට විග්‍රහ කරනකොට. එතකොට ඒකි ඇති වෙන නැති වෙන කාරණාව ස්වභාවික දෙයක්. අපි කේක අමතක වෙලා අපි කැමති පරිදි පරිපාලනය කරන්න යාමතුල අපි අනිත්‍ය දේ නිත්‍ය කොට ගන්නවා අල්ල ගන්නවා. මේ අනිත්‍ය දේ නිත්‍ය කොටගෙන තමයි මේ යාමක් වීමක් සහිත මඟ සසරේ අපි අරන් ආවේ. ඒ කිසිදු කෙනෙකුට බුදුහාමුදුරුවෝම කියලා සියලුම සංස්කාරයන් දුක්ඛනාත්මය කියන බුද්ධ වචනේ තේරුම් කරලා හම් වෙලා තිබුණා නැහැ. ඒ නිසා හැම එකක්ම මම මගේ මගේ ආත්ම කියන දෘෂ්ටිය තුළ තමයි ප්‍රසංඥාන කියන පොද්ගලයා පින් එකතු කරන්නේ. මම මගේ ආත්ම කියන දෘෂ්ටිය තුළ තවදුරටත් කරන්නේ මම මගේ ආත්ම කියන දෘෂ්ටිය තුළ. රූප ඥාන ආදී අධ්‍යානයකට කරගන්නේ මම මගේ ආත්ම කියන දෘෂ්ටිය තුළ. මෙන්න වරද. මෙන්න වරද. බුදුන් ලෝක පාල වී දේශනා කළ ධර්මයේසෝ ධර්මයේ හරය වශයෙන්. ඔබ මොනවද ඉගෙනගෙන තියෙන්නේ? සබ්බේ සංඛාර අනිත්‍යයි, සබ්බේ සංඛාර දුක්ඛයි, සබ්බේ ධම්මානත්තයි. මේකේනම් සංස්කාරයන් සතු ලක්ෂණ තුනක් බුදු දානන් වහන්සේ ආදාන ලබනවා. අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, සාමාත්ම ලක්ෂණය. පස්සල් දින් මේ වචන තු පාඩම් වුණාට සෑහෙන්නේ නැහැ. තේරුම් ගන්න. එමත් නැත්නම් අවම බුලේදී අපට ගාථාව සම්හන්න හදෙනවා ලැබෙනවා. අනිත්‍යව අස සංඛාරා උත්පාදවයි ධම්මෝ උපජ්ජිතානි රුද්ධාන්ති. ඒ සංසදීන හැම දිනාටම සැපතක් සියලු බුදුරු ලෝක දේශනා කළ වදාර ධර්මය තුළ ධාතාව මේ කියලා. දැන් තණ්හාන සීතුරුනේ ධර්මයක් දැනගෙන නෙමෙයි අපි මේ ලෝකේ ජීවත් වෙන්න ගිහිල්ලා අපට ඕන විදිහට ලෝකේ තියාගන්න ගිහිල්ලා මේව අල්ලගෙන ඒ නිසා අපි එකට වැටුණා මුලා වුණා. දැන් අපිට ගැලවෙන්න උනන් ධර්මයේ සරණක් ඕන. සතර ඇවිදින්ට ධර්මය සරණක් ඕනේ. කෝවා හරි අල්ලගත්තම ඒ පාරෝස් යන්න පුළුවන්. පව් අල්ලගත්තොත් ඒ මාර්ගය යන්න පුළුවන්. පින් අල්ලගත්තොත් ඒ මාර්ගය යන්න පුළුවන්. ඥාන අල්ලගත්තොත් ඒ මාර්ගය යන්න පුළුවන්. ගැලවෙන්නේ කොහොමද? ගැලවෙන්න අපිට ක්‍රමයක් තියෙනවා. හොඳයි. අනුසය ඉතුරුුනේ දැන් හට ගන්නවා. අපි තින් වර තමයි තේනවා. වර්තමානයේ අපට අනාගතයට හේතු නොතියා මේක නිමා කරන්න බැරිද? කල්පනා කළ බලන්නකො. එන්නේ කුඩා දරුවෙක් ගැන බලන්න මෙන්න මේ උදාහරණය. අමිර මියන් තනතරින් තියෙන කරුණක් මේක. පැහැදිලි කරන්න සරල තැනක් ලෙස තැනක් නිසා. ඒ දරුවන් අවුරුදු 3-4 දි යම් යම් කාරණා නිසා තරහ මරහම නැති වෙනවා. සිද්දක් වෙලා තනතරක් තියෙනවා. අම්මට වැහත්තට ගැනීම කරනවා අන්න ප්‍රශ්නයක් තියහට. හැබැයි මේ දරුවගේ මානසික ස්වභාවය තමයි මේ තරහ නරපේකක් මනස මෙති කර ගන්න ඕනේ. මේ තරහ තියාගෙන මම හිත දවසේ හොඳ වැඩක් කරන්න ඕන. තරහ නරකයි මම සයින් කරන්න භාවනා කරන්න ඕන. කියලා මේ හොඳ නරක මොකක්වත් හිතුවේ නෑ ඉතින්. තියාගන්න හිතුවෙත් නෑ නැති කරන්න හිතුවෙත් නෑ. මොකුත් කරේ නෑ. අඩඩඩයි දාගන්න. චිතෝදාසන සෙල්ලම් කරන්න අවස්ථාවක් ආවම අර යාළුවෙක් එක්කලා එකතු වෙන්නේ පරණ තරහක් නැතිව. ලොකු අය නම් ඉතින් අර තරම් බලවහන් ඉතල සිත් තියාන තමයි යටින් උගලක් අදින අදහස යාළු වෙන්නේ. දරුවන්ට එනකක් නෑ දැන් අලුතින් අවස්ථාවක් හම්බුනා. අලුතින් මොහොන දෙන්නේ. අලුතින් මොහොන දෙන්නේ කුමක් වුන නිසාද? අර සිද්ධිය පරණ සිද්ධිය ඉතිරි නැතිව නැති වූ නිසා. අනුසේ හේතු නොතබා නැති වූ නිසා. මේ නිසායි මා කියන්නේ තුන්ච දරුවන් තුළ සැබෑවට සීත 100ක් මත ආතන් වශයෙන් භාවනාත්මක මනසක් ක්‍රියාත්මක වෙනවායි කියනවා. අපට ශරීරයෙන් නම් කුඩා වෙන්න බෑ. අපිට බැරිද ධර්මයේ තේරුම් ගන්න මේ තුන්ච ළමෙක් පසු මොකක් නිසාද ඒ නැති උනේ? කෙනෙක් නැති උනේ. අල්ලගත්තේ නැති නිසා. හොඳයි හරි නරකයි හරි තව වැඩක් කරන් මොනවවත් සැලසුම් කරේ නෑ අනාගතේ කිඳේ. මෙන්න මේ අනාගතයට හේතු ඉතුරු නොතබා නැති වෙන එක නැති කරන එක තමයි කින්නතුනි නුවණින් දකින අනිත්‍ය කියලා කියන්නේ. ඒක වතුපිටියේ ඉඩකඩම් වල හරකබානවල සිදුවෙන දෙයක් නෙමෙයි. ඒක සමන්ගේ චිත්තසංතානෙහි තේරුම් ගත්තෙන් පසු සිදුවෙන දෙයක්. සබ්බේ සංඛාර අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති. අන්න මේ චිත්ත මුල් කොටගෙන හටගන්නා වූ වේදනා සංඥා සංඛාර කියන සංඛාර ස්කන්ධයට එන්නා වූ පුඤ්ඤ ආදී වූ අපුඤ්ඤ ආදී වූ අනිච්ච ආදී වූ සංඛාරය. නිත්‍ය සුඛ ආත්ම කියන එක තමයි මම කියන්නේ ධර්මයෙන් පිටස්තර පෙන්න කියන එක. වචනින් නෙමෙයි අල්ලා ගැනීම තුළ සිදුවෙන දෙයක. සිවයත් වෙන සියන කාරණේදී අපිට කැමති විදිහට පාලනය කරන්න ග්‍රාම තුළ තමයි මේ අල්ලා ගැනීම තුළ මම හැදෙලා මම ඊට පස්සේ ලෝකේ පාවනය කරන්න කියන්නේ. දැන් මොකක්වත් කරන් තියන්නේ නැතිව අතීතෙන් නම් ආව තමයි තිබුණ නිසා. නමුත් බුදුන් වහන්සේ වදාරන උපන් කෝපයේ වහා සංසිඳවන්නේද මාවට වතාචාර්යයි කියන අනිත්‍ය කතාචාර්ය නෝ ප්‍රහෙන් ගහන්නවා කියලා. තේරුම් ගන්න. මේ වහා සංසිඳින්නේ කොහොමද? සංසිඳනවා කියන්නේ ඕනෑම කෙනෙකුගේ හිතේ හටගත් දේවල් ටිකක් වෙලා යනකම් තියෙනවා. ඒ වුණාට එහෙම නැති වෙන්නේ පුතග්ජන පුද්ගලයන් තුළ සැලසුමක් හදලා අනාගතයට කියලා. ඒක අපි දන්නේ. අන්න අපිට පුළුවන්කමක් තියෙනවා නම් එහෙම අනාගතේ නොකියා ඉත ඉවර කරන්න. අන්න තණ්හාමසේ ඉතිරි නොකරන මාර්ගය යන්නේ. මේ සිද්ධියෙන් තේරුම් ගත්තම ඔබට වෙලාවක් කලාවක් නැහැ. මේ දෙහරණේ ඔබ විවෘතයි. වර්තමානයේ විවෘතයි. කතර සාදේ අලිදි බස්නතුම් තලේදී වරායේදී රාජකාරය අලිදි නිවසේදී වැඩ තුලේදී වන තැනක. මේ විවෘත භාවය තුළ ඔබට අවස්ථාවක් සැලසෙනවා ඇසෙන් කනින් නාසෙන් දිවෙන් කයින් ලෝකෙට මුහුණ දෙන්න. මොන විදිහකම ඔබෙන් කෙරෙන තෝන කාර්ය කරන අතරතුර ඔබට කෙරෙනවාද ඒ ක්‍රියාකලාපයේ සමග ඇලීමක් හෝ ගැටීමක් ඇති කරගැනීම ඔබ ගැටෙනවා නම් ඔබ කේත් දිනවා ඇලෙනවා නම් එතනක් මුලාවක් පවතිනවා ඔබට පෙනෙනවාද එතන ඔබේ මම මේ මම මෙහෙම හටගත්තේ තණ්හාවනිකයක් තබා තිබුණ නිසා දැන් එතකොට තවත්තාවක් කරනොත් දෙස්සා මුලා වෙලා ගියොත් එහෙම උපන් අකුසල් දුරු වෙන්නේ නැහැ නෝපන් අකුසල් උපදිනවා. දැන් ඔබට පුළුවන්කමක් පේනවා නම් මේ සිද්ධිය නෝනින් දැකලා නෝනින් කියලා කියන්නේ ඔන්නතර සමහර සති කියන කුසලකයිසකේ තියෙන්න ඕන. ඒ සතිය නැති ආලෝකෙදී අල්ලා ගැනීම දෙන්නේ පස්සපච්චා වේදනා සිදුවේවි. අනාගත ඵල උපදවන්න අවශ්‍ය හේතු අවකාශ කිරීමකින් තොරව තිය අල්ලා නොගැනීම තුළින් සිහිය නැති ආලෝකයේ හමුවේදී නැති වෙන තරිනවා. මම මේකට මෙහෙම උදාහරණයක් දෙන්නවා. මිනිසු දිනපත අතු ගන්නවා කියලා හිතන්න. ඒත් මිනිසෙක් අඳුරු තැන් තියෙනවා. මෙන්සමිය අඳුරු තැන් වල තියෙන දුවිලි සහ මේ මහොද අපි නැහැ කියලා හිතන්නේ අපි ගන්නේ හොඳ විදුලි ආලෝකයක් එමු කළා වන්න කඩපතුක උදා වෙන වෙනස් ආකාරي අර මුල්ලේ නැහැ කියලා හිතපු දේවල් තියෙන බව පේනවානේ. මෙන්න මේ සති කියන කාරණේටත් අන්නේ වගේ Taman සතු මම නෙමෙති මුලාව හටගන්න සි දුර්වලකම පේනවා. දැක්ක දැක්ක කියන්න ඕනේ නේ නෝරින් දකින්න කියන්නේ දැක්කනම් එයාට හැංගෙන්නේ ඉඳ නෑ. දැක්කනම් එයාට නැවත ගන්නම් ඔයඩ ගන්න කියන්නේ ඉඳ නෑ. අනුසය අවකාශ කරන්නේ ඉඳ නෑ. පිටිරි නැතිව නැති වෙනවා. මෙන්න මේකට තමයි නෝරින් දකින්න අනිත්‍ය කියලා කියන්නේ. දැන් නිසි සසර ගමනේදී එක්රස් කරගත්තා වූ සංහාංශයන් තියෙන බව තමයි ඔබේ හිතේ යම් යම් කාරණා නිසා ලෝභ දේශමෝ හට ගන්නවා කියන්නේ. දැන් මේ ආරම්භනේ එකෙන් කණින් හෝ නාසයෙන් හෝ ආරම්භ ගන්නට ගන්නා වූ ආරම්මණය ශ්‍රණියක් වෙන් කර ගන්න පුළුවන් අපි ඒකට තමයි පංචස්කන්ධය කියලා කියන්නේ. රූප වේදනා සංඥා සංකාර විඥාන කි ස්කන්ධ පංචකය. ඒ තුලව අනාගත හේතු පවස්තනෝ නම් ඒකට කියන්නේ රූප උපාදාන වේදනා උපාදාන සංඥා උපාදාන සංකාර උපාදාන මෙස්තිනා ස්කන්ධ නිමි. එහෙම උපාදාන නම් ඒක තුල තියෙන දේ තමයි මම වගේ මගේ ආත්ම කියලා කියන්නේ. එනම් මෙතන නිත්‍ය සුඛ. එතන උපදම සංඛාරය පුඤ්ඤාවි සංඛාරයක්, කාර්ය අපුඤ්ඤාවි සංඛාරයක්, හරි ඒ දෙක තමයි අපි දැනට කතා කරන්නේ. ඒ තමයි සංඛාර, සබ්බේ සංඛාර. ඔබ මෙතෙන් මේ මහෝන හැමතැන ඔබට නිත්‍ය සුඛාත්ම තියෙනවා. උදාහරණ ඔබ මම තමයි ජය ලබන්න කියන්නේ මට කැමති විදිහට. එතන භාවනාවක් නැහැ. අන්න සැලසුම් කරනවා අනුපුද්දලයා සමග දිනන්න කරමින් දේවල් කරන්නේ. ඔබට තන නෝනින් දකින අනිත්‍යක් නැහැ. නමුත් ඔබට මේ කාරණා තේරුම් ගන්න පුළුවන්. පංචස්කන්ධයගේ ඉදදීම මැරීම පුතඥන ගා පුද්දලයා ගාව සිදු වෙනවා. නමුත් ඒක අල්ලාගෙන නැති වෙන නිසා ඒකට පංචස්කන්ධයගේ කියන මැරීම කියන්නේ පංච උපාදාන ස්කන්ධය කියලා කියනවා. එන්නකොට යම් කිසි කාරණයක් දකින්නකට අහනකට අතීත මුලා වුණ කොටසක් තිබෙන නිසා පිටකින කාරණේ නවත්ත ගන්නත් හැටි ඉන්නත් ඕනේ. නමුත් අපිට එතන ඉවර කරන්න පුළුවන් නම් අනිත්‍ය සරණින් අල්ලාගන් නොගැනීමේ සරණින්. එහෙනම් ඒක නැති වෙන්නේ ආයෙත් අනාගතයට හටගන්න හේතුවක් නොතබානේ. තණ්හා අනුසේ. ඒවංපි තණ්හානුසේ අනුහති. මෙන්න මේ සංධානසේ ඇතිතුරු ඔබට නැවත නැවත ස්කන්ධයන් හටගනමින් බුද්ධලෙක් වශයෙන් සසර ඇවිදින්න සිදු වෙනවා. ස්කන්ධ රිත හටගන්නා වූ ජරා මරණ කාරණා ටික පුරව ගන්න සිදු වෙනවා. දැන් භාවනා වූයේ සංධානසේ ඇදීමද සංධානසේ කිරීමද? අපි යමු. පළවෙනි මේ මාර්ගයේ බුදුන් වහන්සේ පැහැදිලි කරලා දරනවා නිස්සංගෝධන කියලා. සක්කාය දිට්ඨි චිකිත්සා පිළිබඳ පරාමාස. දැන් සක්කාය යන ඔය රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ ස්කන්ධ පංචකය. දිට්ඨි යන ඇතිවන බව ඇති නැතිවන බව මතක වෙලා ඒ බාහිර ගැනීම අල්ලා ගැනීම. රූපේ හෝ ශබ්දේ හෝ ගන්ධේ හෝ රසේ හෝ ස්පර්ශේ හෝ ආදී වශයෙන් ඇලීම් ගැටීම් ඇලීම් සහ මුලාව හෝ ගැටීම් මුලාව වශයෙන් ගැනීම සක්කාය දිට්ඨි. මම කියලා කෙනෙක් නැහැ කියලා කියන්න ඕන නැහැ. ජීවිතේම වැරදි කියන වචන ඇත්තම සිද්ධිය තමයි මේ අරමුණෙන් අරමුණටයි සක්කාය දිට්ඨිය කියන්නේ. දිට්ඨිය කියන්නේ අල්ලගත්තා. අල්ලගන්නේ නැත්නම් ඇති වෙන දේ අනිත්‍යනේ. එතකොට එදෙන දිට්ඨියක් නැහැ. පිටිවිචාරය ලැබත කරාමාස කියන සෝවාන් වෙන හැටි පිළිබඳව අපි නම් ධර්ම දේශනාවක පැහැදිලි කරන තවත් දවසකදී මේ සප්තේ ස්කන්ධ පංචකය තුළ තේරෙනකොට බුද්ධන් බුදුන් වහන්සේ බුද්ධ ධම්ම සංඝ කියන මේවා පිළිබඳව අපිට තේරුම් ගන්න පුළුවන් වෙනකොට එතනත් ඇති වෙන කරුණක් තමයි පංචස්කන්ධය අනාත්මයට බුද්ධ කියලා වදාළේ. පංචස්කන්ධය අනාත්මයි බුදුන් වහන්සේ පස්තු. ඒ දැකීම අපිත් බුදුන් දැකීමයි. අනිදුක්ඛ අනාත්මය යන ධර්මයයි ඒකේ තමයි දකින්න වෙන්නේ. ඉතින් මෙන්න මේ කාරණා ධර්මස්ලෝණින් වටහා ගන්න විට ස්කන්ධ පංචකය තුල හටගන්නා දේවල් ඒ මොහොතේ නිත්‍යතාවක් වශයෙන් දැලීම භාවනාව නොවන බවත් අනිදුක්ඛනාත්ම වශයෙන් බලන්ත සීහම් දිනු කර ගැනීම තුලින් පමණයි මේ අරපී තෙන් ගන්නා හේතු අර්ථමානයේදී අනාගතයට නොපි අනිමාවෙන්නේ කියලා තේරුම් ගන්න පුළුවන් වෙනවා නම් වෙන කිසිදු බාහිර වශයෙන් පුද්ගලයෙක් වශයෙන් ගන්නා ශික්ෂාපදයක් තුලින් මේ නිවීම කියන එක ළඟා නොවන බව වැටහීමක තමයි සීලබ්බත පරාමාසය කරනවායි කියලා කියන්නේ. එකින් කියන්නේ සිල්වත් වෙන්න එපයි කියලා බාහිර වශයෙන් අපි ඉන්න ස්ථාවරය යන්නේ සිල්වත් වෙන්න ඕන සමාජයට පේන්න නෙමෙයි ඇත්තටම මේක තේන මට්ටමින්. නමුත් එයින් අපි විශ්වාස කරනවා නම් අපි තණ්හාම සිද්ධු ඉවරයි කියලා. එහෙනම් ඒක වැරදි. ඒකයි සිල්වත් කරාමාසී කියන්නේ සීලයෙන් නිවන් නැතයි කියන විශ්වාසය. මෙතෙන්ම ප්‍රධානම තව කරුණ කොටේ තියෙන කාරණා ටික විතරක්. ඒ කියන්නේ අජෞත ගෞත සමතෝත් පෙත්‍රා සිල්වත් කරාමාසී නෑ ඕනෑම පුද්දලෙක් පටන් ගන්නා වූ සීල වෘත්තියක් මේ තුලින් මට නිවන් තියෙනවා කියලා හිතනවා නම් කීපහ හොයන්නේ. මෙන්න මේ තණ්හානුසය ඉතුරු නොවී නිමාව දැකීමෙන් හැරෙන විට කවදාවත් මේ මම වැඩ කරන්න දෙයක් නැහැ. දැන් අපි බලමු. මේ තුන මෙසේ ධර්මස්වයෙන් මේකකින් කරුණා කියලා මා කියන්නේ කැදෙමින් සවදාර දවසක්. දැන් මේ සිත්තන සිත්තනෝ දැක්ක තුනත් අහන බාවුන දැන් සිත්තම එකටයි දැන් මොකද කරන්නේ? ඒ වගේ මාර්ගයේ ඊළඟට තියෙනවා නේද කාමරාග විපාදික තුනියු කරන්න ඕනේ කියලා. කොහොමද කාමරාග උපදින්නේ? කොහොමද විපාද උපදින්නේ? අන්න ඇසට රූප කනට ශබ්ද නාසයට ගන්ධ හමු වෙන වෙලාවට අපේ අපේ තියෙන කැමැත්ත සමගස් කල මේ රූපේ නිසා අපේ සංකල්ප රාගය උපදිනවා. කාම රාග. ඉර නැති වෙනකොට විපාද උපදිනවා. එන් කාමරාග ව්‍යාපාද උපදිනවා කියන්නේ කාමරාග මම කාමරාග මගේ කාමරාග මගේ ආත්මය ව්‍යාපාදේ මම ව්‍යාපාදේ මගේ ව්‍යාපාදේ මගේ ආත්මය දැන් මෙතන නික්කසුත් ආත්මය තියෙන්නේ දැන් ඔය අකුසලේනේ දැන් ඔන්න අල්ලගන්න නැත්නම් ඔතන ඊළඟ පියවරේදී මේ හේතු ඉතුරු කරගන්න නැතුව ඉවර කරන්න බලනවා අනාගතේ තමයි ඉවර කරන්න බලනවා එහෙනම් මේක තුනී වෙන්නේ කදවසකින් නිමේ සිය දහස් ලක්ෂ කෝටි වන් කතාවක් නැවත නැවත දැකීම කලින් තමයි ඒයි කාමරාග ව්‍යාපාද තුනී ක්‍රান্ত වන කියන්නේ. කාමරාග ව්‍යාපාද උපදින මොහොත උපදින්ත ඇර උපදින මොහොතේ වාට ආසු නොවි ප්‍රතික්‍රියා දක්වන්නට නොයා එකට කරන්ට නොයා අනුසේ හේතු නොතබා නිමා කිරීම නොවේද භාවනාව. එනම් අපි ලකින භාවනාව සහ මා කරන භාවනාව. කාමරාග ව්‍යාපාද තනිකරණය ආරම්භ කරලා. හැබැයි දැන් මේකෙදි කියවෙන කරුණක් තමයි සක්කාය විචේ සිද්ධා පිළිබඳ පරාමාස කැඩෙන්නේ නැතුව කාමරාග ව්‍යාපාද තනිකරන්ට දැනෙන්නේ. ඒ නිසා බුදුන් වහන්සේ ඉගැන්වීම පවතිනවා. ඒක 50ක් නැත්නම් භාගයක් තුනී වෙනකොට අපි කියන වචනයක් කියනවා. ඒක තමන්ට දැනෙවි තුනී වෙලයි කියන එක තමන් ඉස්සර කරන් ඉන්න. ඒ කියන්නේ ඒක තේරුම් ගන්න උන කරුණක් තියෙනවා. අනාගාමී කරන දක්වා කාමරාග ව්‍යාපාද කියන කාරණාව උපදිනව නම් ඒ වාර බරපතල පිටිසම්පතෙන් ගහගන්න ගැනතන්ට කපා ගන්න උත්‍රාණ පරිගයමෙන් කියන්නේ නැහැ ඒවා නිමා කරගන්න බල උපන්තන සංසිඳුව ගන්න කරනවා සමනක් නොවේ ජීවිතය විස්තනම් ජීවිතයේ තියෙන කාරණා කටයුතු වලට බාධා වුත් නැහැ විශේෂයෙන් අමුතුන් සම්බන්ධතාවී කාරණාවලදී දියුණු මනසක් ඇති පුද්ගලයා තරම් අනිත් කෙනා දියුණු නැත්නම් තම අනාගාමී ත්‍ක්කෙටපත් වෙනතුරු මේ කාරණාවලට බාධා වුත් මේක නිසාමුන් දන්නවා නමුත් සම්මායික අවශ්‍ය නිසා ඒ කාරණාවලට සම්බන්ධ වෙන්නේ නැහැ. සමාජයේ වැරදි විදිහට ඉස්සන් වෙන්නේ. බණ ටික තේරුම්න ගමන් චෝර කරවා ගත්තාම මේ සියල්ලම වෙන්නේ තෝරන. නැත්තම් තරහයි මේක වැරදි කියලා. එන්නේ තියෙන නිසා, මූලික තියෙන නිසා, අනුසී තියෙන නිසා. නැති වුණ දවසට එන්නේ නැහැ. එහෙනම් තියෙන එක දැරගන්න උදව්වක් වෙනවා බාහිර කාරණා හැමෙන්නේ. එම හමුනම අන්න දැන් මේ සර්සිහි සති නැමති සීහි නැමති ආලෝකයේදී අපි ඒක අල්ලගන්න නැත්නම් බාර ගන්න නැත්නම් සිදුවෙන දේ තමයි අනිත් දුක. දැන් නැති වෙන්නේ අනුසේ ඉතුරු නොවි. එතන අපි තව කටනින් ගනිමු පස්ස පත්‍යා වේදනා වේදනා පත්‍යා කියන තැනදී සස්සායේව සංපාය අපේසේ කාල විරෝධ. අන්න එතන තියෙන සංහාව ශේෂයක්වත් නැතුව නිරෝධ වන්නේ අල්ලා නොගැනීම ඉස්සරහ නිරෝධ වෙනවා කියලා කියනවා. නැති වෙනවා කියලා කියනවා. පින්නතුනි මේ හදවත තුළ නොනින් දකින මේ නැතිවීමයි බුදුරජාණන් වහන්සේ අනිත්‍ය කියලා වදාළේ. අනිත්‍යනම් දුක්ඛයි දුක්ඛනම් අනාත්මයි. අම්මා ඒකකින් කියන්නේ ඒක අනිත්‍යනම් මම නෙවෙයි දුක්ඛනම් මගේ නෙවෙයි නම් මගේ ආත්මය නෙවෙයි. බලන්න. මෙන්න බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝක 15 මේ අනුසය නිසා නැත්තම් අතීතයෙන් ඇවිදින් වර්තමානයේ සබ අනාගතයට යන යාමක් වීමක් සහිත මඟ සසර ගමන් මඟයි. බුදුන් වහන්සේ වදාරනවා මින් බුදුන් වහන්සේ වදාළ ඒ තමයි ස්වාමීන් වහන්සේ අම්මට කියලා තියෙන මම ඔබට කියලා දෙන්නම් යාමක් වීමක් නැති මඟ. හටගන්නවා අතීතයේ නිසා වර්තමාන ඵල වර්තමාන හේතු නොතබා නිමා වෙන බව නැත් ආලෝකී. දැන් එතකොට හේසයක් නැතුව විරෝධ වෙනවා නම් අන්තාව එනම් උපාදාන භව ජාති ජරා මරණ ශෝක පරිදේ දුක් දුම නැසතාය ආයෝ මෙතස්ස කෙවල දුක්ඛ සංගස්ස නිරෝධෝ කෝටි කියලා කියනවා නේ කරලා බලන්නකො. පස්සේ නෙමෙයි එතන ඇති වෙන්නේ. එතනම නැති වෙන්නේ. නිරන්තරයෙන් මේ මාර්ගයේ තේරුම් ගත්ත පුද්ගලයාට Taman ටිකක් කල්පකෘත්‍ය වෙන්න නම් ඕන දුක් පිට වෙලා බෑ. නමුත් වෙනම පැවිදිෙන්න ඕන හරි කැලේට යන්න ඕන කියන කාරණාවක් නෑ. ධර්මයේ තේරුම් ගන්න ඕන. තේරුම් ගත්තම ඕන සුද්ධලයාට තමන්ට තමන්ගේ සැඟවුන කොටස් පිළියෙතින්ට අවස්ථාවක් තමයි ප්‍රසාද කරන ලෝකෙට මුහුණ දෙන්නේ. තමන් මේක ගොදුරු නොවි ඉදිමා කරගන්නට උත්සාහවන්ත වෙන්න ඕනේ. මේකත් පිළිවිස් කරනවා කියලා. මෙන්න බුදුන් වහන්සේ අදාළ භාවනාව. ඒ සමමාද භාවනාව කියන වටේ දුර්වලකම් පිටදම නීතර ගන්නට අවශ්‍ය භාවනාව කියන යථාර්ථිය අටදී මාමේ පැහැදිලි කළේ. ඉතින් තවදුරටත් මේ ධර්මයේ ශ්‍රවණය කිරීම තුළින් ඔබ හැමදෙනා මේ ධර්ම අවබෝධය ලබාගෙන ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදන බවයි බවට පත් වෙන්නට අදිස්ථාන කරගන්නාට මතක් කරගනිමි. අද ධර්මානුශාසනාව මෙකමින් විනතු මෙතන සිද්ධි මාතරන් ලබනවා සෑම දිනකටම පෙරවන් සරණයි. එම ධර්ම දේශනාව පවත්වනු ලැබුවේ කෑගල්ල පුස්සැන්ද ශ්‍රී පුණ්‍යෝදිහාරාමාධිපති පූජ්‍යපාද පිළිගල මීමුරේ ධම්මවංශ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ.